අපේ මේ ලොකුවප්පච්චි කෙනෙක් මහනුවර අස්ගිරි පාර්සවේ මේ පැවිදි වෙලා හිටියා. ඒ ලොකුවප්පච්චි අපේ අප්පච්චිගෙන් අහලා තියෙනවා මහන කරගන්න දෙන්න බැරිද කියලා. ඊට පස්සේ අයියාගෙනුත් අහනකන් ඉඳලා මේ මං කැමතියි කියලා තියෙනවා. පස්සේ තමා පැවිදි ජීවිතේට ඇතුළත් වෙලා තියෙන්නේ. ලියන්න ගැස්තැන්න කියලා අපේ හිටිය ලොකු හාමුදුරුවන්ට පන්සලක් තියෙනවා. ඒ පන්සලෙත් කාලයක් වැඩ හිටියා. මාතලේ පිරිවෙනක තමා අධ්‍යාපනය ලැබුවේ. ඒ ලබන අතරෙදිින් 1966 විතරදින් අපේ නායක හාමුදුරුවෝ පැවිදි කරගත මහනායක හාමුදුරුව අසනීප වුණා. එතනදී මහනායක හාමුදුරුවන්ට සලකන්ඩ අධ්‍යාපනයේ අතරමඟ නවත්තලා ආපහු අසගිරි පන්සලට වැඩියා. ඒ වැඩලා නතරදී 70 ලොකු හාමුදුරුවෝ අපවත් වුණේ.